මිතුරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය යහපාලන ආණ්ඩුවේ ගෙනීමේ පුරෝගාමී මෙහෙවරක් කරපු නිසා එතුමියට රටේ නීති ක්‍රියාත්මක කළේ නැහැ. අපි ප්‍රශ්න කරා ජනාධිපතිගේ තියෙන මුක්තිය මිතුරුනිකා මන්ත්‍රීතුමියට තිබෙනවද කියලා. ඔන්න ආදේ සදා සැලසුමක් ඉදලා තියෙනවා. ඊයේ මට පොලිසිය උසස් බිරදාරියේ යටි කලකිරීමෙන් කතා කරලා කිව්වා මන්ත්‍රීතුමා හෙට උදේ මිතුරුනිකා මන්ත්‍රීතුමිය අත්අඩංගුවට අරගෙන කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ දෙවෙනි අධිකරණයට ඉදිරිපත් කරනවා. පොලිසිය ඇප ලබා දීමට විරුද්ධ වෙන්නේ නැහැ කියලා උසාවියේ ප්‍රකාශයට පත් කරන්න තීරණය කළ තිබෙනවා. එහෙනම් තාට මේ මොහොත වෙන විටත් එතුමිය ගෙන යමින් නැති ඇප ලබා ගැනීමේ කාර්යය සඳහා පොලිසිය සංගමයක් කර කලින්ම තීරණය කරනවා. අපි ඇප ලබා දෙනවට විරුද්ධ වෙන්නේ නැහැ.